మధ్యమ నికాయు 2.4.10 కన్న కత్తల సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవా ఉజుకాయం విహరతి కన్న కత్తలే మిగదాయి తేన కోపన సమయేన రాజా పసేనది కోసలు ఉజుకం అనుపంతోతి కేనచిదేవ కరణీయేన అథ కో రాజా పసేనది కోసలు అన్యతరం పురిసం ఆమంతేసి ఏహి త్వం అంభో పురిస ఏన భగవాతేనుపసంకమ ఉపసంకమిత్వా మమ వచనేన భగవతో పాదే శిరసా వందాహి అప్పాబాధం అప్పాతంకం లహుంఠానం బలం ఫాసు విహారం పుంచ రాజా భంతే పసేనది కోసలు భగవతో పాదే శిరసా వందతి అప్పాబాధం అప్పాతంకం లహుంఠానం బలం ఫాసు విహారం పుంచతీతి ఏవంచ వదేహి అజ్జకిర భంతే రాజా పసేనది కోసలు పంచాభంతం భుంత పాతరాసో భగవంతం దస్సనాయ ఉపసంకమిస్సతీతి ఏవం దేవాతిఖోసో పురిసో రన్యోపసేనదిస్స కోసలస్స పఠిసుత్వా ఏన భగవాతేనుపసంకమి ఉపసంకమిత్వా భగవంతం అభివాదిత్వా ఏకమంతం నిషేది ఏకమంతం నిసిన్ను ఖోసో పురిసో భగవంతం ఏతదోచ రాజా భంతే పసేనది కోసలు భగవతో పాదే శిరసా వందతి అప్పాబాధం అప్పాతంకం లహుంఠానం బలం ఫాసు విహారం పుంచతి ఏవంచ వదేతి అంజకిర భంతే రాజా పసేనది కోసలు పంచాభంతం భుంత పాతరాసో భగవంతం దస్సనాయ ఉపసంకమిస్సతీతి అస్సో శుంఖో సోమాచ భగినీ సకులాచ భగినీ అంజకిర రాజా పసేనది కోసలు పంచాభంతం భుంత పాతరాసో భగవంతం దస్సనాయ ఉపసంకమిస్సతీతి अथखो सोमाच भगिनी सकुलाच भगिनी राजानं पसेन दिंकोसलं भत्ता भिहारे उपसंकमित्वाए तदोचुं तेन हि महाराज अम्हा कंपि वचनेन भगवतो पादे शिरसा वंदाहि अप्पाबाधं अप्पातंकं लहुत्थानं बलं फासु विहारं पुच्छ सोमाच भन्ते भगिनी सकुलाच भगिनी भगवतो पादे शिरसा वंदन्ति अप्पाबाधं अप्पातंकं लहुत्थानं बलं फासु विहारं पुच्छन्तीति अथखो राजा पसेन दिकोसलो पच्छा भत्तं भुत्त पातरासो येन भगवातेनुपसंकमि उपसंकमित्वा भगवन्तं अभिवादित्वा एकमन्तं निषेदि एकमन्तं निषिन्नोखो राजा पसेन दिकोसलो भगवन्तं एतदोच सोमाच भन्ते भगिनी सकुलाच भगिनी भगवतो पादे शिरसा वंदन्ति अप्पाबाधं अप्पातंकं लहुत्थानं बलं फासु विहारं पुच्छन्तीति किं पन महाराज सोमाच भगिनी सकुलाच भगिनी अन्यं दूतं नालत्थुन्ति अस्सो शुंख भन्ते सोमाच भगिनी सकुलाच भगिनी अज्जकिर राजा पसेन दिकोसलो पंचा भन्तं भुत्त पातरासो भगवन्तं दस्सनाय उपसंकमिस्सतीति अथखो भन्ते सोमाच भगिनी सकुलाच भगिनी मं भत्ताभिहारे उपसंकमित्वाए तदोचुं तेन हि महाराज अम्हा कंपि वचनेन भगवतो पादे शिरसा वंदाहि अप्पाबाधं अप्पातंकं लहुत्थानं बलं फासु विहारं पुच्छ सोमाच भन्ते भगिनी सकुलाच भगिनी भगवतो पादे शिरसा वंदन्ति अप्पाबाधं अप्पातंकं लहुत्थानं बलं फासु विहारं पुच्छन्तीति सुखिनियो हन्तु महाराज सोमाच भगिनी सकुलाच भगिनीति अथखो राजा पसेन दिकोसलो භගවන්තං ඒතදෝච සුතම්මේතම් භන්තේ සමනෝ ගෝතමෝ ඒවමාහ නත්තිසෝ සමනෝවා බ්‍රාහ්මනෝවා යෝ සම්බඤ්ඤු සබ්බදස්සාවි අපරිසේසං ඥානදස්සනං පටිජානිස්සති නේතං ථානං විඤ්ජතිති යේතේ භන්තේව මාංසු සමනෝගතමෝ ඒව මාහ නත්තිසෝ සමනෝවා බ්‍රාහ්මනෝවා යෝ සම්බඤ්ඤු සබ්බදස්සාවි අපරිසේසං ඥානදස්සනං පටිජානිස්සති නේතං ථානං විඤ්ජතිති කච්චිතේ භන්තේ භගවතෝ උත්තවාදිනෝ නච භගවන්තං අභූතේන අම්භාචික්ඛන්ති ධම්මස්ස චානු ධම්මං ව්‍යාකරුන්ති නච කෝචි සහ ධම්මිකෝ ආදානුවාද ගාරයං ඨානං ආගච්ඡතිති ඒතේ මහරජ ඒව මාංසු සමනෝ ගෝතමෝ ඒව මාහ නත්තිසෝ සමනෝවා බ්‍රාහ්මනෝවා යෝ සම්බඤ්ඤු සම්බදස්සාවි අපරිසේසං ඥානදස්සනං පටිජානිස්සති නේතං ථානං විඤ්ජති නමේතේ උත්තවාදිනෝ අම්භාචික්ඛන්ති ච පනමං තේ අසතා අභූතේනාති අතඛෝ රාජා පසේනදි කෝසලෝ විදුඩභං සේනාපතිං ආමන්තේසි කෝනු කොඤ්ජ සේනාපතිමං කථාවත්තුං රාජන්තේ පුරේ අබ්භූදා භාසීති සංජයෝ මහරජ බ්‍රාහ්මනෝ ආකාසගතෝති අතඛෝ රාජා පසේනදි කෝසලෝ අඤ්ඤතරං පුරිසං ආමන්තේසි ඒහි ත්වං අම්භෝ පුරිස මම වචනේන සංජයං බ්‍රාහ්මනං ආකාසගොත්තං ආමන්තේසි රාජාතං භන්තේ පසේනදි කෝසලෝ ආමන්තේතිති ඒවං දේවාතිකෝසෝ පුරිසෝ රඤ්ඤෝ පසේනදිස්ස කෝසලස්ස පටිස්සුත්වා ඒන සංජයෝ බ්‍රාහ්මනෝ ආකාසගතෝ තේනුපසංකමි උපසංකමිත්වා සංජයම් බ්‍රාහ්මනං ආකාසගතං ඊතදෝච රාජා තම් භන්තේ පසේනදි කෝසලෝ ආමන්තේ තීති අතඛෝ රාජා පසේනදි කෝසලෝ භගවන්තං ඊතදෝච සයානුකො භන්තේ භගවතා අඤ්ඤදේවකිංචි සන්ධාය වාචා භාසිතා තංච ජනෝ අඤ්ඤථා විපච්ඡා ගච්ඡේයාති අභිජානාමි මහරජ වාචං භාසිතාති යථා කතම් පන භන්තේ භගවා අභිජානාති වාචං භාසිතාති ඒවං කෝ අහං මහරජ අභිජානාමි වාචං භාසිතා නත්ති සෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා යෝ සකිදේව සම්බං ඤස්සති සම්බං දක්ඛීති නේතං ථානං විඤ්ජති ති හේතු රූපං භන්තේ භගවා ආහ සහේතු රූපං භන්තේ භගවා ආහ නත්ති සෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා යෝ සකි දේව සම්බං ඤස්සති සම්බං දක්ඛීති නේතං ථානං විඤ්ජති ති චත්තාරමි භන්තේ වන්නා කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සුද්දා ඉමේ සංනුක භන්තේ චතුන්නං වන්නානං සියා විසේස සියානානා කරනන්ති චත්තාර මේ මහරජ වන්නා කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සුද්දා ඉමේ සංඛෝ මහරජ චතුන්නං වන්නානං ද්වේවන්නා අංගමක්ඛායන්ති කත්තියාච බ්‍රාහ්මනාච යදිදං අභිවාදන පච් චුට්ඨාන අංජලිකම්ම සාමීචිකම්මානන්ති නාහම් භන්තේ භගවන්තං දිට්ඨ ධම්මිකං පුච්ඡාමි සම්පරායිකාහම් භන්තේ භගවන්තං පුච්ඡාමි චත්තාරමි භන්තේ වන්නා කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සුද්දා ඉමේ සංනුක භන්තේ චතුන්නං වන්නානං සියා විසේස සියානානා කරනන්ති පංචිමානි මහරජ පධානියංගානි කතමානි පංච ඉද මහරජ භික්ඛු සද්ධති සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විඤ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවාති අප්පාබාධෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගත නාතිසීතාය නාචුන්හාය මජ්ජිමාය පධානක්කමාය අසටෝහෝති අමායාවී යථාභූතං අත් තානං ආවීකත්තා සත්තරිවා විඤ්ඤුසුවා සම්බ්‍රහ්මචාරීසු ආරද්ධවිරියෝ විහරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්හ පරක්කමෝ අනික්ඛිත්ත ධුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවාහෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛංඛය ගාමිනියා ඉමානිඛෝ මහරාජ පංච පධානියංගානි චත්තාරමේ මහරාජ වන්නා කත්තියා බ්‍රාහ්මනා වෙස්ස සුද්දා තේචස්සු ඉමේහි පංචහි පධානියංගේ සමන්නාගතා තංමේ සංචස්ස දීඝරත්තං හිතාය සුඛායාති චත්තාරමේ භන්තේ වන්නා කත්තියා බ්‍රාහ්මනා විස්සසුද්දා තේචස්සු ඉමේහි පංචහි පධානියංගේ සමන්නාගතා එත්ත පනනේ සම්භන්තේ සියා විසේසෝ සියා නානා කරනන්ති එත්තකෝ පනනේ සාහං මහරාජ පධාන වේමත්ත තං වදාමි සේයථා පස්සු මහරාජ දේහත්ති ධම්මාවා අස්ස ධම්මාවා ගෝධම්මාවා සුදන්තා සුවිනීතා ද්වේහත්ති ධම්මාවා අස්ස ධම්මාවා ගෝධම්මාවා අදන්තා විනීතා තංකින් මඤ්ඤසි මහරාජ යේතේ ද්වේහත්ති ධම්මාවා අස්ස ධම්මාවා ගෝධම්මාවා සුදන්තා සුවිනීතා අපිනුතේ දන්තාව දන්තකාරණං ගච්ඡේයුං දන්තාව දන්ත භූමින් සම්පාපුනේයුන්ති ඒවං භන්තේ යේ පනතේ ද්වේහත්ති ධම්මාවා අස්ස ධම්මාවා ගෝධම්මාවා අදන්තා අවිනීතා අපිනුතේ අදන්තාව දන්තකාරණං ගච්ඡේයුං අදන්තාව දන්තභූමින් සම්පාපුනේයුං සේයථාපිතේ ද්වේහත්ති ධම්මාවාස්ස ධම්මාවා ගෝධම්මාවා සුදන්තා සුවිනීතාති නොහේතම් භන්තේ ඒවමේවකෝ මහරාජ යන්තං සද්ධේන පත්තබ්බං අප්පාබාධේන අසඨේන අමායා විනා ආරද්ධ විරියේන පඤ්ඤවතා තං වත අස්සද්ධ බෞහාබාධ සඨෝ මායාවී කුසීතෝ දුප්පඤ්ඤෝ පාපුනිස්සතිති නේතං ථානං විඤ්ජතිති හේතුරූපං භන්තේ භගවා ආහ සහේතුරූපං භන්තේ භගවාහ චත්තාරෝ මේ භන්තේ වන්න කත්තියා බ්‍රාහ්මනා විස්සා සුද්දා තේ චස්සොයි මේ පංචහි පධානියන්ගේ සමන්නාගතා තේ චස්ස සම්මප් පධාන එත්ත පණනේ සම්භන්තේ සියා විසේසෝ සියානානාකරණන්ති එත්තකෝ පණනේ සාහං මහරාජ නකින්චිනානාකරණං වදාමි යදිදං විමුත්තියා විමුත්තිං සේයථාපි මහරාජ පුරිසෝ සුඛං සාකකට්ඨං ආදාය අග්ගින් අභිනිබ්බත්තේය තේජෝ පාතු කරේය අත අපරෝ පුරිසෝ සුඛං සාලකට්ඨං ආදාය අග්ගින් අභිනිබ්බත්තේය තේජෝ පාතු කරේය අත අපරෝ පුරිසෝ සුඛං අම්බකට්ඨං ආදාය අග්ගින් අභිනිබ්බත්තේය තේජෝ පාතු කරේය අත අපරෝ පුරිසෝ සුඛං උදුම්බරකට්ඨං ආදාය අග්ගින් අභිනිබ්බත්තේය තේජෝ පාතු කරේය තංකින් මඤ්ඤසි මහරාජ සියානුඛෝතේ සං අග්ගීනං නානාදාරුතෝ අභිනිබ්බත්තානං කිංචිනානාකරණං අච්චයාවා අච්චිං වන්නේනවා වන්නං ආභායවා ආභන්ති නොහේතම් භන්ති ඒවමේවකෝ මහරාජ යංතං තේජං විරියං නිප්පරති තං පධානාභිනිබ්බත්තං නාහං තත්ථ කිංචිනානාකරණං වදාමි යදිදං විමුත්තියා විමුත්තින්ති හේතුරූපං භන්තේ භගවාහ සහේතු රූපං භන්තේ භගවා කිං පන භන්තේ අත්ථි දේවාති කිං පන ත්වං මහරාජ එවං වදේසි කිං පන භන්තේ අත්ථි දේවාති යදිවාතේ භන්තේ දේවා ගන්තාරෝ ඉත්තත්තං යදිවා අනාගන්තාරෝ ඉත්තත්තන්ති යේතේ මහරාජ දේවා සම්ව්‍යාපජ්ජා තේ දේවා ආගන්තාරෝ ඉත්තත්තං යේතේ දේවා අම්ව්‍යාපජ්ජා තේ දේවා අනාගන්තාරෝ ඉත්තත්තන්ති ඒවං වුත්තේ විදුඩ භෝ සේනාපති භගවන්තං ඊතද උච යේතේ භන්තේ දේවා සම්ව්‍යාපජ්ජා ආගන්තාරෝ ඉත්තත්තං තේ දේවා ඊතේ දේවා අම්ව්‍යාපජ්ජා අනාගන්තාරෝ ඉත්තත්තං තේ දේවේ තම්හාඨානා චාවිස්සන්තිවා පබ්බා දෙස්සන්තිවාති අතකෝ ආයස්මතෝ ආනන්දස්ස ඊතදෝසි අයංකෝ විදුඩ භෝ සේනාපති රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පුත්තෝ අහං භගවතෝ පුත්තෝ අයංකෝ කාලෝයං පුත්තෝ පුත්තේන මන්තේයාති අතකෝ ආයස්මානන්දෝ විදුඩභං සේනාපතිං ආමන්තේසි තේන හි සේනාපතිතං යේ වෙත්ත පටිපුච්චිස්සාමි යථාතේ කමේය තථානං ව්‍යාකරේයාසි තංකින් මඤ්ඤසි සේනාපති යාවතාරඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස විජිතං යත්ථ ච රාජා පසේන දි කෝසලෝ ඉස්සරියාධිපච්ඡං රජ්ජං කාරේති පහෝති තත්ථ රාජා පසේන දි කෝසලෝ සමනං වා බ්‍රාහ්මනං වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්‍රහ්මචරියවන්තං වා අබ්‍රහ්මචරියවන්තං වා තම්මාඨානා චාවේතුං වා පබ්බාජේතුං වාති යාවතා භෝරඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස විජිතං යත්ථ ච රාජා පසේන දි කෝසලෝ ඉස්සරියාධිපච්ඡං රජ්ජං කාරේති පහෝති තත්ථ රාජා පසේන දි කෝසලෝ සමනං වා බ්‍රාහ්මනං වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්‍රහ්මචරියවන්තං වා අබ්‍රහ්මචරියවන්තං වා තම්හා ඨානාචාවේතුංවා පබ්බාජේතුංවාති තංකින් මඤ්ඤසි සේනාපති යාවතාරඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස අවිජිතං යත්තච රාජා පසේන දිකෝසලෝ ඉස්සරියාධිපච්චං රජ්ජං නකාරේති පහෝති තත්ථ රාජා පසේන දිකෝසලෝ සමනං වා බ්‍රාහ්මනං වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්‍රහ්මචරියවන්තං වා අබ්‍රහ්මචරියවන්තං වා තම්මා ඨානාචාවේතුං වා පබ්බාජේතුං වාති යාවතා භෝරඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස අවිජිතං යත්ථච රාජා පසේන දිස්ස කෝසලෝ ඉස්සරියාධිපච්ඡං රජ්ජං නකාරේති නතත්ථ පහෝති රාජා පසේන දිකෝසලෝ සමනං වා බ්‍රාහ්මනං වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්‍රහ්මචරියවන්තං වා අබ්‍රහ්මචරියවන්තං වා තම්හා ඨානාචාවේතුං වා පබ්බාජේතුං වාති තංකින් මඤ්ඤසි සේනාපති සුතාතේ දේවා තාවතින් සාති ඒවම් භෝ සුතං මේ දේවා තාවතින් සා ඉධාපි භෝතාරඤ්ඤා පසේන දිනා කෝසලේන සුතා දේවා තාවතින් සාති තංකින් මඤ්ඤසි සේනාපති පහෝති රාජා පසේන දිකෝසලෝ දේවේ තාවතින් සේ තම්මා ඨානාචාවේතුං වා පබ්බාජේතුං වාති දස්සනායපි භෝරාජා පසේන දිකෝසලෝ දේවේ තාවතින් සේනප්පහෝති කුතෝපන තම්මා ඨානාචාවෙස්සතිවා පබ්බාජෙස්සතිවාති ඒවමේව කෝසේනාපති යේතේ දේවා සබ්භ්‍යා පඤ්චාගන්තාරෝ ඉත්තත්තං තේ දේවා යේතේ දේවා අබ්භ්‍යා පඤ්චා අනාගන්තාරෝ ඉත්තත්තං තේ දේවා දස්සනාය පිනප්පහොන්ති කුතෝපන තම්හා ඨානාචාවෙස්සන්තිවා පබ්බාජෙස්සන්තිවාති අතකෝ රාජා පසේන දිකෝසලෝ භගවන්තං ඊතදෝච කෝ නාමෝ අයං භන්තේ භික්ඛුති ආනන්දෝ නාම මහරජාති ආනන්දෝ අතභෝ ආනන්දරූපෝ අතභෝ හේතුරූපම් භන්තේ ආයස්මා ආනන්දෝ ආහ සහේතුරූපං භන්තේ ආයස්මෝ ආනන්දෝ ආහ කිං පන භන්තේ අත්ථි බ්‍රහ්මාති කිං පන ත්වං මහරාජ එවං වදේසි කිං පන භන්තේ අත්ථි බ්‍රහ්මාති යදිවාසෝ භන්තේ බ්‍රහ්මා ගන්තායිත්තත්තං යදිවානාගන්තායිත්තත්තන්ති යෝසෝ මහරාජ බ්‍රහ්මා සබ්භ්‍යාපජ්ජ සෝ බ්‍රහ්මා ආගන්තායිත්තත්තං යෝසෝ බ්‍රහ්මා අභ්‍යාපජ්ජ සෝ බ්‍රහ්මානාගන්තායිත්තත්තන්ති අතකෝ අඤ්ඤතර පුරිසෝ රාජානං පසේනදිං කෝසලං ඊතදෝච සංජයෝ මහරාජ බ්‍රාහ්මනෝ ආකාසගොත්තෝ ආගතෝති අතකෝ රාජා පසේනදි කෝසලෝ සංජයම් බ්‍රාහ්මනං ආකාසගොත්තං ඊතදෝච කෝනුකෝ බ්‍රාහ්මන ඉමං කතාවත්තුං රාජන්තේ පුරේ අබ්භූදාවාසීති විදුඩභෝ මහරාජ සේනාපතීති විදුඩභෝ සේනාපතිේව මාහ සංජයෝ මහරාජ බ්‍රාහ්මනෝ ආකාසගොත්තෝති අතකෝ අඤ්ඤතර පුරිසෝ රාජානං පසේනදිං කෝසලං ඊතදෝච යාන කාලෝ මහරාජාති අතකෝ රාජා පසේනදි කෝසලෝ භගවන්තං ඊතදෝච සම්බඤ්ඤුතං මයං භන්තේ භගවන්තං අපුච්චිම්හා සම්බඤ්ඤුතං භගවා ව්‍යාකාසි තංච පනම්හාකං රුච්චති චේව ඛමති ච තේන චම්හා අත්තමනා චාතුවන්නින් සුද්ධින් මයම් භන්තේ භගවන්තං අපුච්චිම්හා චාතුවන්නින් සුද්ධින් භගවායාකාසි තංච පනම්හාකං රුච්චති චේව ඛමති ච තේන චම්හා අත්තමනා අධිදේවේ මයං භන්තේ භගවන්තං අපුච්චිම්හා අධිදේවේ භගවා ව්‍යාකායි තංච පනම්හාකං රුච්චති චේව ඛමති ච තේන චම්හා අත්තමනා අධි බ්‍රහ්මානං මයං භන්තේ භගවන්තං අපුච්චිම්හා අධි බ්‍රහ්මානං භගවායාකාසි තංච පනම්හාකං රුච්චති චේව ඛමති ච තේන චම්හා අත්තමනා යං යදේව ච පනමයං භන්තේ භගවන්තං අපුච්චිම්හා තන්ත දේව භගවා ව්‍යාකාශේ තංච පනම්හාකං රුච්චති චේව කමතිච තේන චම්හාත්ත මනා අන්දච දානිමයම් භන්තේ ගච්ඡාම බහුකිච්ඡාමයං බහුකරණීයාති යස්ස දානිතං මහරාජ කාලං මඤ්ඤසීති අතකෝ රාජා පසේනදි කෝසලෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කත්වා පක්කාමීති කන්න කත්ථල සුත්තං දසමං රාජවග්ගෝ චතුත්ථෝ තස්ස වග්ගස්ස උද්දානං ගතිකාරෝ රට්ඨපාලෝ මකාදේවෝ මධුරියං බෝධි අංගුලිමාලෝච පියජාතං බාහිතිකං ධම්මචේතය සුත්තංච දසමං කන්න කත්ථලං